ඇයි මේ තරම් සුවිශාල ජනකන්දරාවක්? ඒ ශ්‍රද්ධාව නිසා අප්‍රමාණ හිරියොතප්පෙන් අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ අපි පූජා කරනවා. අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් අපි උන්වහන්සේ පූජා කරනවා. නූතන දහම් නෞකාව පදවන ධර්ම දූතයාණන් වහන්සේ මේ වැඩ සිටින්නේ. ඒ රාත්‍රියේ සුවසේ ගිජුකුළු පවුවේ වැඩ සිටින්නට ඇති. උන්වහන්සේ වැඩ සිටියේ ඔබ නිර්මාණය කළ කුටිවල. ඔබ හෙළූ දහඩිය කඳුළු වල ප්‍රතිඵලයයි අද පින් අස්සනු නෙලා ගැනීම. ඌව වෙල්ලස්සේ මේ දහම් මංගල්‍යයට පැමිණ සිටින පිරිස වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රට වටා මේ මොහොතේ අප සමග 87.6 නාලිකාව ඔස්සේ පින්වතුනි, මේ තරම් පිරිසක් පැමිණියේ ඇයි? ඔබට නිවැරදිව පැහැදිලිව දහම ශ්‍රවණය වුණු නිසා මේ තරම් පිරිසක් පැමිණියේ ඇයි? කල්යාණ මිත්‍ර සේවනයේ තරම් දුර්ලභ දෙයක් තවත් මේ මී පිට නැති නිසා ඒ උතුම් වූ කල්යාණ මිත්‍ර සේවනයේට අවසරයි. පාද නමස්කාර වේවා. සාදු සාදු සාදු. සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් සමදා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මතක තබාගෙන සිටියේ මිනිසුන් පමණක් නොවේ, දෙවිවරුත් ඒ ධර්මය මතක තබාගෙන සිටියා. මේ ලෝකේ මතක තබාගෙන සිටින දේවල් අතර අපට බුදු කෙනෙකුගේ ධර්මයක් මතක තබාගෙන ඉන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් උනේ මිනිසුන්ට විතරක් නෙවෙයි. උන්වහන්සේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ, දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළ ඒ ධර්මයේ තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ. ඊට කලින් ඔබට පුණ්‍ය අනුමෝදනාවක් විශේෂයෙන්ම කරන්න ඕන. ඇත්ත වශයෙන්ම ඒ පින රැස් කරපු ආකාරයේ බලන්න යන්න ඕන. කොහෙද යන්න ඕන? බණ්ඩාරවිල කුඹල්වෙල මහමෙවුනාව භාවනා අසපුවට. මා ඒ අසපුවට ඊයේ රාත්‍රියේ වැඩි වෙලාවේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට බලින් දෙන්න නම් පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේ බලින් දුන්නද? උන්වහන්සේගේ යුතුයකම් උන්වහන්සේ ඉෂ්ට කරන හැම තිස්සෙම. හැබැයි ඒ ශ්‍රාවකයා තුලක් තියෙන්න ඕනේ ඒකට උවමනා කරන වාසනාව. ඒ වාසනාව තිබුණොත් තමයි ධර්මීය අල්ල ගන්න පුළුවන් වෙන්නේ. කොහොමත් ඉතින් ශ්‍රද්ධාව කියන එක ඉබේ හටගන්න එකක් නෙවෙයිනේ. ශ්‍රද්ධාව ඉබේ ඇති වෙන්නේ. දැන් හිතේ ඇති වෙනවා ශ්‍රද්ධාවක්, නිකම් පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙවෙයි. ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙමෙයි. ආර්ය ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙමෙයි. නිකම්ම ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ඒ නිකම්ම ඇති වෙන, නිකම්ම කියලා කිව්වේ අවබෝධයකින් තොරව යම් කිසි පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඒ පැහැදීම තියෙන්නේ අවබෝධයෙන් තොරව. අවබෝධයෙන් තොරව තියෙන පැහැදීම ඕනෑම වෙලාවක වෙනස් වෙලා යනවා. ඕනෑම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් අන්‍යාගමිකයින්ට නොඑක් නොඑක් කයිකතන්දර හදන අයට පුළුවන් වුණේ අර අවබෝධයෙන් තොර පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන්. පුළුවන් වුණා. හැබැයි අවබෝධයෙන් පැහැදීමක් ඇති වුණා නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවන්න හේතුව මේකයි. දැන් යම්කිසි කාරණයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ගැන බුද්ධිමත් කෙනෙක්, මම කියවන්නේ මේ ධර්මයේ කාටද තියෙන්නේ? බුද්ධිමත් කෙනාටයි. බුද්ධිමත් කෙනෙක් ඒ ධර්මය නුවණින් මෙනෙහි කරනවා, විමසනවා. නුවණින් විමසද්දී ඒ විමසද්දී එයාට ධර්මය තේරෙන්න පටන් ගත්තොත්, තේරුනොත් කිසි කෙනෙකුට වළක්වන්න බෑ. එයාගේ හිත පහදිනවමයි. ඒ කෙනාගේ හිතේ ඇති වෙන චිත්ත ප්‍රසාදේ බාහිර කෙනෙකුට වළක්වන්න බෑ. මොකද හේතුව? එයා නුවණින් විමස විමස ඉන්නේ. නුවණින් විමස විමස ඉන්න කෙනාට ඒ ධර්මයේ තේරෙද්දී ඒ ගැන ඇති වෙනවා නම් හිතේ පැහැදීමක් වළක්වන්න බෑනේ. අන්නේ පැහැදීමත් එක්ක ඒ පැහැදින්නේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ තුල තියෙන අවබෝධය, බුදුරජාණන් වහන්සේගේ තියෙන විශ්මිත අවබෝධය ගැනයි පහදින්නේ. ඒ අවබෝධය ගැන පහදින්නේ. දැන් බලන්න මේ පැහැදීම ඇති වෙනකොට ඒකට මේ දැන් පුංචි සරල උපමාවක් මම කියන්නම් ඔබට. අර ගොවියගේ කතාව. ගොයන් කපන කාලය ආවා. තමන්ගේ විශාල කුඹුරියාය ගොයන් කපන දවසේ සේවක පිරිස ගොයන් කපනවා. කුඹුරු අයිතිකාර ගොවියා ඇඹුලක් අරගෙන කමතට ගියා. ඇඹුල බෙදන්න ලෑස්ති වෙනකොට මෙන්න ඇවිල්ලා ඉන්නවා කෙනෙක් පාත්‍රයකුත් අරගෙන. බලාපොරොත්තු වෙච්ච වෙලාවක් දානකට ආරාධනා කළා නෙවෙයි. දන්නවා මේ කෙනා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බව. දැක්කා. හොඳට බැලුවා කේසාන්තයේ සිට පාදාන්තය දක්වා. තරුණේ. මොකද මේ තරුණේ කියවේ? මේ හොඳට අතපය තියෙන කෙනින් මේ පාත්‍රයක් අරන් එනවා. ඊට පස්සේ මෙයා කල්පනා කළා කියා දෙන්න ඕනේ, හම්බ කරන් කන්ද. මොකද ළඟට ගිහින් කිව්වේ, මේ බලන්න තමුන්නාන්සි බලන්නේ, මේ මං වගා කරනවා, මං වගා කළා අනුභව කරනවා. තමුන්නාන්සිරත් පුළුවන් වගා කරන්නේ, තමුන්නාන්සිරත් පුළුවන් වගා කළා අනුභව කරන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද දීප පිළිතුර? ගොවිය ඔබ හරි, ඔබ වගේම මමත් ගොවියෙක්. මම වගා කරනවා, මං වගා කරලා අනුභව කරනවා. හරි පුදුමිතු නමේ ගොවියාට, මේ භාරද්වාජට හරි පුදුම හිතුණා. භාරද්වාජ කෙනාගේ නම හරි පුදුම හිතුණා. ගොවියෙක් කියනවා, ගොවියෙකුගේ ලක්ෂණ කිසිවක් නැහැ. ඊට පස්සේ කිව්වා, තමුන්නාන්සේ පුදුම කතාවක් මේ කියන්නේ. තමුන්නාන්සේ ගොවියෙක්ලු, කෝ ගොවියෙක් නම් නකුල්, කෝ හීවැල, කෝ යොත, කෝ හරක්. බුදුරජාණන් වහන්සේ අන්න කියා දෙන්න පටන් ගත්තා. සද්ධා බීජං තපෝ වුට්ටි, මම මගේ කුඹුරේ වපුරන්නේ ශ්‍රද්ධාව නැමති බිජුවට. තපෝ වුට්ටි, සීලේ නැමති වැස්සෙන් මම මගේ කුඹුර තෙමනවා. බලන්න ලස්සන. පඤ්ඤාමේ යුග නංගලං, මම ප්‍රඥාව නැමති යුගලෙන් නගුලෙන් මම මගේ කුඹුර හානවා. හීවැල කෙවිත තමයි මගේ සිහිය, මනස තමයි මගේ යොත. මෙහෙම විස්තර කරගෙන යනකොට එකක් එකක් ගානේ අර බුද්ධිමත් මිනිසයාට තේරෙන්න ගත්තා. හිත පැහැදුනා. හිත පැහැදුණේ මොකද? යාට ඒක තේරුණා, වැටහුණා, අවබෝධ වුණා. පැහැදිලා කියනවා, තමුන්නාසි ගොවි තමයි. ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කළා, මම මේ වගේ වගා කළා, මම නෙලනවා අස්වැන්නක්. ඒ අස්වැන්න අමෘතය. අමෘතේ නම් වූ අස්වැන්න නෙලලා මං ඒ අමෘතය අනුභව කරනවා. දුන්නා. පැහැදුනා. පැහැදිලා මොකද කිව්වේ? ස්වාමීනි, මම ගොවියෙක්. ඔබ වහන්සේ ගොවියෙක්. ගොවියෙකුට ගොවියෙක් යමක් දුන්නට කිසි වරදක් නැහැ. මේ කිරිබත් මම ඔබ වහන්සේට දෙනවා කියලා කිරිබතක් වඩාගෙන ඇවිල්ලා භාජනයකට පාත්‍රයට පිළිගන්නන්න හැදුවා. එපා. වැහුවා. ගාථා බීතං මේ අභෝජනීයං. මම ගාථා කියලා මම වලදන්න යන්නේ නැහැ කිව්වා. අනේ ස්වාමිනී, ඔබ වහන්සේට මම වෙන් කළේ, මම මේක කාටද දෙන්නේ? ඕක වලදන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ උස්රාවකෙක් පමණයි, වෙන කෙනෙක් නෑ. ඒ නිසා ඕක ගිහිල්ලා තනකොළ නැති බිම දාන්න, එව නැත්තම් සතුන් නැති වතුරට දාන්න. දොල ගලන් යනවා පිටිපස්සේ, දොලට දෑවා. ඒ බත් යට පිපුරුවනේ, චිටි චිටි ගාලා පුපුරලා දුන් දාන්න ගත්තා. ඒ සෑම සිද්ධියකදීම මුලින් නැති කෙනෙක් නම් ඒ ගැන කල්පනා කර ඒ මැත්තේ හැප්පි. ඇයි බත් යට පිපුරුවේ? ඇයි දුන් දෑවේ? කොහොමද උනේ? මුලින් නැති කෙනෙක් නම් ඒක තමයි ලොකු දේ වෙන්නේ. නූණ තියෙන එක්කෙනා හිතේ දෝංකාර දුන්නා, මගේ කුඹුරේ නිකම්ම නිකං වී උන්නාසිගේ කුඹුරේ ශ්‍රද්ධාව නැමති බීජ, මගේ කුඹුර මං හාන්නේ නිකම්ම නිකං නගුලින්, උන්නාසිගේ කුඹුර හාන්නේ ප්‍රඥාව නැමති නගුලෙන්, මගේ කුඹුර මන් නිකම්ම නිකන් වතුරෙන් තෙමනවා, උන්නාසිගේ කුඹුර තෙමන්නේ සීල වැස්සෙන්. එහෙනම් මේ කුඹුරට වඩා මට හොඳ ඒ කුඹුරයි. මේ කුඹුරක් තැරියා, ඒ කුඹුර ගත්තා, මහන වුණා. සුළු කලක දිරහතන් වහන්සේ නමක් වුණා. දැන් බලන්න, මේ නිකලෙස් ජීවිතයක් තමන් ළඟ ඇතුලාන්තයෙන් ඒ සියලු වාසනාව තිබෙද්දී ඒ සෑම දෙයක්ම එයාගේ වැහිලා තිබුණා ධර්මයේ මුණ ගැහෙනකන්. ධර්මයේ මුණ ගැහිච්ච ගමන් එක් විරුතුනි කුමකින්ද? තමන් තුල තිබිච්ච තමන්ගේ නුවණ මෙහෙවීම නිසා. වෙන දෙයකින් විරුත වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නගරයක් නම් ඒ නගරයට ඇතුළු වෙන දොරටුව ශ්‍රද්ධාවෙන් නිර්මිත එකක් නම්, ඒ ශ්‍රද්ධාවෙන් නිර්මිත දොරටුව කරා යන්න උවමනා යතුර තමයි නෝණින් විමසීම. නෝණින් විමසනකම් දොර ඇරෙන්නේ නැහැ. ඒ නෝණින් විමසනවා කියන්නේ ඒක හරි සුන්දර දෙයක්.

මෙතනදි සජ්ජායනා කරන්නේ ධම්මනාව සූත්‍රේ ආන්ගේ පොත් වහන්සේ තුල තියෙන්නේ අට්ඨක පාරායන වර්ග. එතකොට මේ එතුමිය උදේ පාන්දර නැගිටලා සජ්ජායනා කළා. එතුමිය අනාගාමි. මේ සූත්‍රී සජ්ජායනා කළාම වෙසමුණි දිව්‍ය රාජය ගමනක් වෙන අතරතුර ඒ ගමම් බිමන් නවත්තලා අහගෙන හිටියා. එහෙනම් බුද්ධ දේශනා අර්ථ වශයෙන් වටහා ගැනීමේ හැකියාව මිනිසෙන්ට පමණක් නෙවෙයි, දෙවියන්ටත් තියෙනවා. සාදුකාර දුන්නා, ඉවරුණා. කවුද කියලා ඇහුවා මේ මාතාව. කවුද මේ සාදුකාර දුන්නේ කියලා. ස්වාමීනි, මම මේ විශේෂ ගමනක් යන ගමන් ඔබතුමිය මේ ධර්මයේ සජ්ජායනා කරනු ඇහිලා මම මේ නැවතිලා අහගෙන හිටියේ. ඒකවා මේ දහම් රසෙ මිද මිද. එහෙනම් ඔබට මේ හිමිදිරි උදෑසන තුටු පඳුරක් වේවා කිව්වා. බලන්න මේ සම්බන්ධය. ඒ සම්බන්ධය දැන් තියෙනවද අපේ? නෑනේ. ඉතින් මේ දෙවියන්ගෙන් අහනවර ස්වාමීන් වහන්සේ, පින්වත් දෙවිය, එහෙමනම් මම නම් දන්නේ නෑ, ඔබ දන්නවාද මොකක් ගැනද? බද්ධී කරත්, ඒක මතක තියාගන්න. බද්ධී කරත් ජීවිතේ ගැන විස්තර වශයෙන් ඔබ දන්නවාද? දෙවියා කියනවා, අනේ පින්වත් භික්ෂුව, ඒක විස්තර වශයෙන් මා දන්නෙත් නෑ. ඊටවස් අර ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඊටපස්සේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පින්වත් භික්ෂුව, ඔබ දන්නවද එහෙමනම් බද්ධී කරත් ගාථා? ඔබට පාඩම් දෙයි ඒක. බද්ධී කරත් ගාථා, සුන්දර හුදෙකලාව ගැන, හුදෙකලාවේ ඇලුණු ජීවිතය ගැන ගාථා ඔබ දන්නවාද? ඒ ස්වාමීන් වහන්සේ කියනවා, අනේ පින්වත් දෙවිය, මං මේ බද්ධී කරත් ගාථාවන්වත් දන්නේ නැහැ. දෙවිය අහනවා, මේ දෙවියගෙන් අහනවා ඒ ස්වාමීන් වහන්සේ, ලෝමසකංගේ ස්වාමීන් වහන්සේ අහනවා, පින්වත් දෙවිය, ඔබ දන්නවාද ඒ බද්ධී කරත් ගාථා? ඔබ දන්නවාද? එතන මෙයා දෙවිය කියනවා, ස්වාමීනි මං දන්නවා. එතකොට ඒ දෙවිය දන්නවා, ස්වාමීනි මං දන්නවා, පින්වත් භික්ෂුව මං දන්නවා ඒ ගාථා. මං ඒ ගාථා මතක තබාගෙන ඉන්නේ. දැන් එතකොට ගාථා ටික පාඩම් කරගෙන ඉන්නවා කවුද? අර දෙවියා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහනවා, පින්වත් දෙවිය, ඔබ ඒ බද්ධී කරත් ගාථා පාඩම් කරන් ඉන්නේ කොහමද? එතකොට කියනවා මේ දෙවියා කියනවා, පින්වත් භික්ෂුව, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක් කාලයක තවතිසා දිව්‍ය ලෝකේ පරසතු රුක් සෙවනේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ සිටිද්දී තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට ඔය ගාථා ඉගැන්නුවා. තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍ය ලෝකෙට වැඩම කරලා මේ ගාථාවන් ඉගැන්නුවා. එහෙම උගන්වද්දි මං ඉගෙන ගත්තා. දැන් බලන්න මේ මිනිස්සුන්ට කියන දේශනාවමයි දෙවියන්ට කියලා තියෙන්නේ. ඊට පස්සේ ගාථාව හරි ලස්සන ගාථා හතරක් තියෙනවා. ඔබටත් හොඳයි ඒක ඔබ පාඩම් කරගත්තොත්. ඉතින් ඒ ඊට පස්සේ දෙවියා කියනවා, මෙන්න මේකයි ඒ බද්ධී කරත් ගාථා. දැන් මේ දෙවරුගෙන අපි හිතාගෙන ඉන්න ලෝකෙ නෙමෙයිනේ දැන් මේ කතා කරන්නේ. දෙවරු කියන්නේ අපි හෝටල් වගේය, මේ කකා බිබී නටනට ඉන්නවාය, වෙන මොකවත් නැත කියලා මේ අපි කෑකෝ සංගහනවානේ දෙවරු ගැන. ඒ නිසා ඒගොල්ලන් අපිට කරන්න තියෙන්නේ මොන හරි දීලා රවට්ටගෙන අපි වැඩක් ගන්න එකයි. එහෙමනේ දැන් යන්නේ ලෝකේ. නමුත් දෙවරු කියන්නේ මේ තමන් විසින් දැන් බලන්න මේක හොඳට ගැළපෙලා යනවා දේවතානුස්සතියට. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාවඩ නැහැ උපන්න නම් එහෙ. කොයිතරම් ධර්මයට මේ නැඹුරු වෙලා ඇද්ද? ඉතින් මේ දෙවියා අර ගාථා ටික පාඩම් කරන් ඉන්නවා. ඉතින් ලස්සනට කියනවා අර භික්ෂුවට මේ ගාථා ටික. අතීතං නාන්වා ගමෙය්‍ය නප්පරිකං කේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං. ඒකේ තේරුම තමයි අතීතයට ගිහින් අතීතයේ තුල ජීවත් වෙවි ඉන්නේ නැහැ. අනාගතේ මවාගෙන අනාගතයේ තුල පත පතා ඉන්නේ නැහැ. යදතීතං පහීනං තං යමක් අතීතයට ගියාද ඒක නැති වී ගිය දෙයක්. අපත්තං ච අනාගතං අනාගතේ යනු යමක්ද ඒ නොපැමිණි දෙයක්. බලන්න ජීවිතය අවබෝධය කරා යන්න ඕනදී මේ දෙවිය මතක තබාගෙන ඉන්න ලස්සන. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ. වර්තමානයේ යමක් ඇද්ද ඒ ඒ තැනම එයා නුවණින් විමසනවා. නුවණින් විමසලා ඒවාට නොවැළි ඒවා අතීතයට යන්න අනාගතේ මවන්න සකස් නොකර ඒවා ඒ ඒ තැනම විදර්ශනා වශයෙන් නුවණින් විමසා බලනවා. ඒක තමයි කරන්නේ බුද්ධිමත් කෙනා. විද්වා, විද්වා කියන්නේ අවබෝධයට පැමිණි කෙනා. ඒක තමයි කරන්නේ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුනා. බලන්න මේ දෙවියන් ඒක මතක තියාගෙන ඉන්නව ලස්සනට. අජ්ජේව කිච්ඡං ආතප්පං ධර්මාබෝධී සඳහා කළ යුතු දේ අද අදම කරගත යුතුයි. කෝජඤ්ඤා මරණං සුවේ සිට මැරේ විදයි කවුද දන්නේ. නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුනා. මහාසේන ඇති මාර්යා සමග අප කිසිවෙක් කිසි ගිවිසුමක් ගැසුවේ නැහැ නෙව. ඒවං විහාරින් ආතප්පං ඒවං විහාරින් ආතප්පින් අහෝරත් මතන්දිතං තංවේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛති මුනි. මේ විදියට ආතාපින්, ආතාපින් කිව්වේ කෙලස් තවන වීරියෙන් යුතුව ජීවත් වෙද්දී. අහෝ රත්ත මතන්දිතං, අහෝ කිවි දවල් කාලේ, රත්ත කිවි රාත්‍රී කාලේ, අතන්දිතං කිවි අලස නොවි වාසය කරද්දී. තං වේ බද්දී කරත්තුති අන්න ඒ කෙනාට තමයි කියන්නේ සුන්දර හුදිකලාවේ ඇලුණු කෙනා, ශාන්ත කෙනා කියලා. මුනීන්ද්‍රයන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අන්නේ කෙනාටයි ප්‍රකාශ කළේ. දැන් බලන්න මේ ගාථාවන් බුදුරජාණන් වහන්සේ කාටද උගන්ලා තියෙන්නේ? දෙව්ලොව දෙවියන්ටත් කියා දීලා තියෙන්නේ මේවා. ඊට පස්සේ මේ දෙවියා කියනවා, පින්වත් භික්ෂුව, ඔන්න ඔය විදිහට තමයි මම බද්දේක රත් ගාථා මතක තබාගෙන ඉන්නේ. ඊට පස්සේ කියනවා පින්වත් දෙවිය ඔය බද්දේ කරත් ගාථාවල විස්තර ඔබ ඉගෙන ගන්න. පරියාපුනාහි ත්වම් බික්ඛු බද්දේ කරත්ථස්ස උද්දේශංච විභංගංච. පින්වත් වික්ෂු ඔබ මේ බද්දේ කරත්තේ ඒ විස්තර විභාග වශයෙන් විස්තර වශයෙන් හොඳට පරියාපුනාහි කියලා කියන්නේ වචනයෙන් පුරුදු කරන්න, ප්‍රගුණ කරන්න. ධාරේහි ඒ වගේම භික්ෂුව ඒවා හොඳට මතක තබා ගන්න. අත් සංගීතෝ භික්ඛු බද්දේ කරත් තස් උද්දේශාච උද්දේශෝච විභංගෝච. පින්වත් භික්ෂුව මේ බද්දේ කරත් ගාථාවල විස්තර විවරණ හරීම ප්‍රයෝජනයි, හරීම ප්‍රයෝජනයි. ආදි බ්‍රහ්මචර්යයෙකු නිවන් අවබෝධ කරන්න මුල් වෙනවා, නිවන් අවබෝධ කරන්න මුල් වෙනවා මේ බද්දේ කරත්ත ගාථා විස්තර වශයෙන් ඉගෙන ගැනීම. මෙහෙම දේශනා කළා ඒ දිව්‍ය පුත්‍රයා. දිව්‍ය පුත්‍රයාගේ නම චන්දන. චන්දන කියන දිව්‍ය පුත්‍රයා එතන නොපෙනී ගියා. දැන් එතකොට මේ බණපදේ ස්වාමීන් වහන්සේට කියා දුන්නේ කවුද ඉස්සල්ලාම? මිනිස්සුද? නෑ, දිව්‍ය පුත්‍රයෙක්. දැන් බලන්න දෙවියන්ගේ මිනිස්සුන්ගේ අතර ඇති මේ සමීප සම්බන්ධතාවය. දැන් මිනිස්සු කැමති දෙවියන් එක්ක මෙහෙම සම්බන්ධ වෙන්න නෙමෙයි. මිනිස්සුන්ට ඕනේ නෑ දෙවියොම. කවුරු හරි කම යකෙක් හරි කමන්නේ තමන්ගේ මොනවා හරි පුරුදු ටිකක් දීලා රවට්ටලා රවට්ටනු හරියට සිරප්පු කෑලි නියපොතු හාල් මෑසෝලු මේවා දෙනවා දියගොඩ මාස් කියලා දීලා අමනුෂ්‍යංග රවට්ටනවා මිනිස්සු හරියට. එතකොට අමනුෂ්‍ය රැවටෙනවා, හරිය රැවටෙනවා. ඊට පස්සේ අරකගේ බෙල්ල කපපම් මේකගේ බෙල්ල මිරිකපම් කියලා කියනවා. එතකොට මිනිස්සු අමනුෂ්‍යයෙන්ව යොමු කරනවා පාතාල වැඩවලට. එතකොට මිනිස්සු අමනුෂ්‍යයෙන් වැඩ ගන්නා විදිහට ඊළඟට දෙවිවරුන්ගේ මිනිස්සු වැඩ ගන්න කොහොමද? අපි ව්‍යාපාර සරු කරලා දෙන්න කියලා වැඳුම් පිදුම් කරලා සරු කරනවා කරනවා. ඊට පස්සේ ඕකට සමහර විට ඒකට සම්බන්ධ අමනුෂ්‍යෙකුට උදව් කරනවා. ධර්මයේත් එක්ක තියෙනවද සම්බන්ධය? දෙවියනුත් අමාරු වෙටලා ඉන්නේ මිනිස්සු වගේ. දැන් මිනිස්සුන්ට තියෙනවා. දැන් අපි දැන් සාමාන්‍ය ලෝකෙ ගත්තොත් දැන් අපි කියන ඇමරිකාව දියුණුයි, අසෝල් රට දියුණුයි, අසෝල් නගරෙ දියුණුයි. මොකද්ද මේ දියුණුයි කිය අපි කියන්නේ? කාර් ගොඩක්, ලයිට් ගොඩක්, අලුත් ගොඩ නැගිලි. මේක දිහා බලලා නේද අපේ කටින් කියවෙන්නේ දියුණුයි දියුණුයි දියුණුයි කියලා. නමුත් දියුණුයි කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මේකත් දියුණුව තමයි. නමුත් නියම දියුණුව කියන්නේ ශ්‍රද්ධාවෙන් දියුණු වීම, සීලයෙන් දියුණු වීම, දහම් දැනුමෙන් දියුණු වීම, ත්‍යාගයෙන් දියුණු වීම, ප්‍රඥාවෙන් දියුණු වීම. මේක තමයි සැබෑම දියුණුව කියන්නේ. එතකොට ඒ දියුණුව බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදු වෙනකොට ඒ දියුණුව දෙවියන්ටත් අදාළයි, මිනිසුන්ටත් අදාළයි. ඔබට මතක ඇතිනේ මේ මංගල කරුණු ගැන දෙවිවරු කොච්චර කතාබස් කළාද කියලා. දෙවිවරු බුදුරජාණන් වහන්සේට කිව්වනේ භාග්‍යවතුන් වහන්සේ මේ මංගල කරුණු මිනිස්සුත් හොය හොය කල්පනා කර කර ඉන්නවා, දෙවියොත් ඒ ගැන හොය හොය ඉන්නවා. ඒ කාටවත් හොයන්න බෑ. එක එකව ඒගොල්ලෝ හදාගෙන ඉන්නවා කියලා මංගල කරුණු හැටියට. මේ වගේ එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ විසින් මම්මාවත් විවෘත කරලා දුන්නා දෙවියන්ටයි මිනිස්සුන්ටයි. එතකොට මේ දෙවිවරු හොඳට කටපාඩම් කරගෙන දරාගෙන හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයේ. මොකද හේතුව දෙවියන් සරණ ගියත් ගෞතම බුදුරජාණන් වහන්සේව. දැන් සමහර අවස්ථාවල් තියෙනවා දැන් අර බැමිණිටියේ සාය වේලාවේදී සාගතී වේලාවේදී රහතන් වහන්සේලා වැඩි සක්‍ර දෙවියන් මුණ ගැහෙන්නේ.

බට අව්වේ කපා දෙමු බට දඬු වගේ කියනවා මිනිස්සු. මැලවිලා ඉන්නවායි කියනවා. මේ අතීතයක් තුල සෝක කර කර ඉන්නවා කියනවා. අතීතය ගැන සෝක කර කර ඉන්නවා. මේ වගේ අතීතය ගැන තමන්ට එක්ක අහිමි වෙච්ච දේවල්, එක්ක නොලැබිච්ච දේවල්, එක්ක ලබා ගන්න තිබිච්ච දේවල්, මේ වගේ දේවල් ගැන හිත හිතා හිත හිතා ඉන්න සංස්කාරත් ඒ වගේ. මට මේව කරා, මම මේව කළා, මගේ මෙහෙම කළා, එක්ක මට මේක කරන්න බැරි වුණා කී කියා අතීතයටම කැරි කැරි ආසාව පිටුවා ගන්නවා. එවන් විඥානං අහෝසින්. එතකොට මට මේ වගේ දැනුමක් ඇති කරගත්තේ අතීතේ ගැන මතක් කරනකොට ඒ විඥානයත් ඒකටම සම්බන්ධ වෙනවා. මොකද හේතුව ඇහෙන් රූපේ දකින්න නම් ඇහි රූපයයි විඥානයයි එකතු වෙන්න ඕන. කණෙන් ශබ්ද අහන්න නම් කණයි ශබ්දයයි විඥානයයි එකතු වෙන්න ඕන. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න නම් නාසය ගඳ සුවඳයි විඥානයයි එකතු වෙන්න ඕන. දිවෙන් රස දැනගන්න නම් දිවයි රසයයි විඥානයයි එකතු වෙන්න ඕන. කයෙන් පහස දැනගන්න නම් කයයි පහසයි විඥානයයි එකතු වෙන්න ඕන. මනසින් අරමුණු දැනගන්න නම් මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙන්න ඕන. එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අර භික්ෂුවට කියනවා, "පින්ම භික්ෂුව, ඔන්න ඔය විදිහට අතීතයේ තුල පුද්ගලයා හිර වෙලා ආසාව වැළඳගෙන ඉන්නේ. මේ ධර්ම මාර්ගයට ආපු සුන්දර හුදකලාවේ ඇලුණු එක්කෙනා දැන් බලන්න මේ හුදකලාව කියලා කියන්නේ නිකම්ම නිකන් තනිකම දැන් වනාන්තරික කියලා කෙනෙක් තනියම ඉන්නවා කෙනෙක් ඉන්න යා හුදකලාවේ ඉන්නවා ඒකේ යම්කිසි හුදකලාවක් තියෙනවා නම බුදුරජාණන් වහන්සේ වදාළේ ඊට වඩා මේ ලෝක අභ්‍යන්තර වශයෙන් මේ ලෝකයට නොඇලි සිටීම ගැන මේ කියන්නේ කතංච බික්කු අතීතං නාන්වා ගමේති මහණෙනි බික්සුව අතීතේට නොඇලි අතීතේට නොපැටලවි කෙනෙක් ඉන්නේ කොහොමද අතීතේට නිරුද්ධ වී ගිය රූප ගැන මෙබඳු විවඳ රූප මෙබඳු ආකාරයේ දේවල් මම දැක්කා මං ඇසුවා මං ආග්‍රහණය කළා කීකී මේ අතීතේ නිරුද්ධ වෙච්ච දේවල් හිතේ මැවෙනකොට ඒකට ආසා කරගෙන ඒ තුල ජීවත් වෙන්නේ නැහැ බලන්න ලීසි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්ද මේ කියන්නේ මේකට මහා වීරියක් මහා සිහියක් මහා නුවණක් මහා කැපවීමක් ඕනේ නැද්ද ඒ දැන් මේක ගඟ ගලන්නේ නැහැ ඊළමනේ සිටිවිලි ඇවිල්ලා අතීතයටම අපි ඇදි ඇදි යන්නේ වැඩපලක් කරන්න ගියත් අපේ හිත අතීතයට යන්නේ නැද්ද? කෑමක් බීමක් කන්න ගියත් අතීතයට යනවා. යමක් බලන්න ගියත් අතීතයට යනවා. නිදා ගන්න ගියත් නිින්ද යනකම් සමහරට අතීතේ තමයි ඉන්නේ. ඉතින් ඒ බඳු ජීවිතයක් වෙනස් කරලා නොවැළෙන්න දිනු කරනවා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට විනා වෙන කිසිම මාර්ගයකට මේක කරලා දෙන්න නම් බෑ. ඒක හරි පැහැදිලි. බුදුරජාණන් වහන්සේ වදාළ යා ආසාව පිහිටුවාගෙන ඒ තුල ඉන්නේ නැහැ. අතීතේ යම් කිසි විඳීමක් වින්දාද සැපක් වේවා දුකක් වේවා මධ්‍යස්ථ විඳීමක් වේවා වින්දාද ඒ විඳපු දේවල් ගැන හිත හිතා හිත හිතා ඉන්නේ නැහැ. නැත්තම් වෙන්නේ බොහෝ දිනකට තියෙන්නේ මේක නෙමෙයි. Taman තනි වෙච්ච ගමන් පෙල්ලනවා පහුවෙච්ච පිටුව. පෙළල ඒ පිටුවේ තමයි ආන්නේ අතීත ගන්නේ. මෙහෙම හිටියා මං. මෙහෙම හිටියා. මේව කෑවපුවම ඒ කාලේ හිටපු අපූර්ව මෙහෙමයි කී කිය. ඒව ඔක්කොම කල්පනා කර කර කල්පනා කර කර ඒක තුලම ආසාව පිහිටුව දන්නේම නෑ. දවස ඉවරයි. දන්නේම නෑ කාලෙ ගිවිලා ගියා. දන්නේම නෑ වයසට ගිහිල්ලා ඉවරයි. දන්නේම නෑ මැරෙන්නේ ලං වෙලා ඊට පස්සේ තියෙන්නේ මොකද්ද අනාගතේ පිටුනේ එක නේ එක්ක අපි කරන්නේ ওই දෙක තමයි වැඩිපුර තියෙන්නේ අපිට තියෙන්නේ එක්ක අතීතේ සාමාන්‍ය බහුල වශයෙන් අපි හිත යන්නේ අතීතයට අතීතයේ තුල තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සුන්දර හුදෙකලාවේ ඇලුණු එක්කිනා අතීතේ පිටවන්නේ නැහැ තෘෂ්ණාවෙන්. අතීතේ මතක් වුණත් යා එක ධර්මයටම සතිපට්ඨානෙටම දාලා ගන්නවා. මිසක් එයා ඒක තුල ආසාව වැඩෙන්න හදන්නේ නැහැ. බලන්න මේ දිවිවරුන්ට පාව බුදුරජාණන් වහන්සේ මේක පුහුණු කරලා තියෙනවා. ඉතින් අතීතේ යම් විදි වේදනාවක් විඳීමක් වින්දාද අනේ මම මෙහෙම වින්ද මෙහෙම වින්ද කී කී කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒකේ ආසාව පිටුවා ගන්නේ නැහැ. ඇයි මෙයා ඒකේ ආසාව පිටුවා ගන්නේ නැත්තේ? කොහොමද එහෙම ඉන්න පුළුවන් උනේ? දැන් අතීතේ රූපේ ගැන හිතට එද්දී විඳීම් ගැන හිතට එද්දී අතීතේ හිත යනවා. සංඥාවල් හිතට එද්දී සංස්කාර හිතට එද්දී විඥාණය දැනෙද්දී ඒකට හිත පිහිටවා ගත්තේ නැත්ති කොහොමද? ඈ? ඔව්. මේ අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඳීමක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංස්කාරයක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඥාණයක්ද? මෙයා දන්නවා මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. බලන්නේ දැනීම, ඒ අවබෝධය තමයි එයාට නොවැළී සිටින්න උපකාර වන්නේ. එතකොට අතීතයේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? එයා ඒ සංඥා අනේ මම මේවා මේවා මේවා මේවා මෙහෙම සංඥාවල් මෙහෙම හඳුනගෙන හිටියේ මෙහෙම හඳුනගෙන හිටියේ කියලා ඒ මත්තිය කල්පනා කරන්නේ නැහැ. තමන්ගි ගැන කල්පනා කරන්නේ නැහැ එහෙම. දැන් තමන්ගි ඉස්සර අපි කිමු අතීතී ලස්සන රූපයක් තිබුණා. තමන්ගේ රූපේ කැත වෙලා ගියා. ඊට පස්සේ අනේ මට මෙහෙම කොණ්ඩේ තිබ්බා. ඉස්සර දත් මෙහෙමයි තිබ්බේ. මං ඉස්සර මෙහෙම හැඩට ඇවිදගෙන ගියා. ඉස්සර මෙහෙම ඇඳා. ඉස්සර දැන් යමුකුත් නැහැ. එතකොට යක් ජීවත් ඉන්නේ කොහෙද? ඉස්සර. ඉස්සර මෙහෙම මෙහෙම. ඊට පස්සේ ඉස්සර වින්තුවට ටික තමයි ගහලා තියාගන්නේ. දැන් ටික නැහැ. ඉස්සර ඉති මිනිස්සුත් ඇවිල්ලා අතීතෙම ආවා ඉස්සර හරි ලස්සනයි. මිනිස්සු ජීවත් වෙන එතකොට අතීතේ. නමුත් එහෙම නැහැ මේ ධර්මයට ආපු එක්කෙනා හිත වෙනස්. එයා දන්නවා ඉස්සරදී අනිත් වෙලා ගියා. දැන් දෙත් අනිත් වෙලා යනවා. අනිත් වෙලා යනවා. බලන්න මේක ලස්සන එකනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දවසක් උන්වහන්සේගේ සිරිපතුල් අත ගගා ආනන්ද හාමුදුරුව කියනවා භාග්‍යතුන් වහන්සේ මේ හැම දිලිසනවා ඉස්සර. දැන් ටික රැලි වැටිලා. ඉස්සර භාග්‍යතුන් වහන්සේ හරීම ඍජුයි. හරි කෙලින් ශරීරයක්. දැන් ටික කුදුයි. බුදුරජාණන් වහන්සේ මොකද ඒකට කිව්වා? අනේ මනි ආනන්දේ බලන්න සම්බුදුරජාන් වහන්සේ නමක අවබෝධි ආනන්දේ දැන් මේ ශරීරය මොකක් වගේද? දිරපු කරත්තයක් වගේ. මේ ශරීරයේ දිරපු කරත්තයක් වගේ කියලා කියන ආනන්දේ මේ ඉපදීමට නම් නිඳා වේවා. බලන්න අර අවබෝධි පිළිර නිදහස් වෙච්ච කෙනෙකුට මේක මහ වදයක්. අනිත් කෙනා කරන්නේ මේකත් අල්ලගන්න විලංගෙකත් අල්ලගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකයා අවබෝධයකට නොපැමිණි පුතජන මනුෂ්‍යයා මෙතන මැරෙනකොටම හරියට මේ ගව පොඩි හරක් පැටියා අම්මා දැක්ක ගමන් කිරිබොණ්ඩ ඒ අම්මගේ තනබුරුල්ල කරා දුවගෙන ගිහිල්ලා ඉලිනවා වගේ කියනවා උපත කරා යන්නේ. අවබෝධ නැති එක්කෙනා උපත කරා යන්නේ මේ විදිහටයි කියනවා. බලන්න උන්වහන්සේ මොනතරම් පැහැදිලිව මේ ලෝකේ දැක්කද? උන්වහන්සේ පැහැදිලි මේ කුණතරම් පැහැදිලි උන්වහන්සේ මේ ජීවිතේ දැක්කද? දැන් මේ උපත කරා යන්න එපා යන්න නොවන ධර්මයක් කතා කරද්දී අර හරත් පැටවු ටික කිපෙනවා. ආසා කරන්නේ උපත කරා යන්නමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලවි කෙනා විතරයි දන්නේ. දැන් නුවණින් විමසන්න පුළුවන් නම් මේ විදියට අන්න යා තේරුම් ගන්නවා. ඇත්ත නේන දැන් අතීතයේ තුල ජීවත් වෙවි අපි ඔහි හිස් ලෝකයක් මවාගෙන, નિસર ලෝකයක් මවාගෙන අපි නිකන් හීනයක් තුල ආස්වාදයක් විඳිනවා වගේ අතීතයේ හිටියා කියමු. අවුරුදු 100ක් ඉතේදී ඵලය මොකද්ද? අන්න නුවණින් කල්පනා කරන එක්කිනා ඒ ගෙවෙන ලෝකයේ ඒ විදිහම දකිනවා නම් අනිත්‍යයි කියලා. එයා නොවැළි ඉන්නවා. එයා ඒකට සකස් නොවි ඉන්නවා. එයා ඒකේ නොපැටලෙවි ඉන්නවා. එයා ඒකේ නොබැසගෙන ඉන්නවා. එයා ඒකේ තණ්හාව ඇති නොකර ඉන්නවා. මොකද හේතුව එයා දන්නවා ඒ රූපේ නිරුද්ධ වුණේ සතර මා ධාතුගේ ස්වභාවය නිරුද්ධ වීමෙන්. විඳීම නිරුද්ධ වුණේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. සංඥාව නිරුද්ධ වුණේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. චේතනා සංස්කාර නිරුද්ධ වුණේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. විඥාන නිරුද්ධ වුණේ නාම රූප නිරුද්ධ. යා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන ඒ ධර්මයේ තුලින් ජීවිතය දැකපු එක්කෙනා, ජීවිතය දකින්න උත්සාහ කරන එක්කෙනා, තීරු සද්ධාවේ පිහිටපු එක්කෙනා දන්නවා නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ ඔය විදියටයි. එතකොට එහෙනම් අනිත්‍ය දේවල් වලයි මේ පැටලි පැටලි ඉන්නේ කියලා දන්නවා. එයා නොඇලි වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔන්න විදියට කියනවා අතීතං නාන්වා ගමෙය්‍ය අතීතේ නොපැටලි වාසය කරන්නේ. නප්පටි කංකේ අනාගතං අනාගතය කැමති වන්නේ නැහැ. දැන් සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනාගේ අතීතයට නොවැළේ නෝ. එයා අතීතය සම්පූර්ණයෙන් දන්නව අනිත්‍ය සිද්ධියක් එතන වුණේ. අනාගතෙත් එයා දන්නව අනාගතේ හට ගන්නා වූ. දැන් බලන්න මේක කරන්න පුළුවන්ද පංචපාදානස්කන්ධය ගැන නෝණින් දන්නේ නැත්තම්. ඇයි ඒකින් අපි අතීතේ අනාගතේ වර්තමානයේ ඔක්කොම නෝණින් විමසන්න තියෙන්නේ. අනාගතේ හට නොගත් අනාගතේ ගැන පත පතා ඉන්නේ නැහැ. නම් බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම පතනවා සමහරු. අනාගතේ මෙවැනි මෙවැනි රූප බලන්නට ඇත්නම්, මෙවැනි මෙවැනි ශබ්ද අසන්නට ඇත්නම්, මෙවැනි සුවඳ විඳින්නට ඇත්නම්, මෙවැනි රසවද්දී අනුභව කරන්නට ඇත්නම්, මෙබඳු ඇඳුම් පැළඳුම් අඳින්නට ඇත්නම්, බිබඳු ගෘහ වස් ගෙවල් දොරවල් වල වාසය කරන්න ඇත්නම්, මෙහෙම කල්පනා කර කර යා සම්පූර්ණ අනාගතයක් මවාගෙන ඒකේ ආසාවේ බැසගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් භික්ෂුවක් ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සම්පූර්ණයෙන්ම හුදිකලාවේ ඉන්නවා. අර භික්ෂුව ඔබ කොහොමද හුදිකලාවේ ඉන්නේ? ස්වාමීනි මම තනියම වනයේට යනවා. මම තනියම කුටියක ඉන්නවා. මම තනියම පිණ්ඩපාතේ වඩිනවා. මම තනියම ආපස්සට හැරිලා එනවා. මම තනියම සිවුරු පිරිකර පරිහරණය කරනවා. මම තනියම සිවුපසය පාවිච්චි කරනවා. ස්වාමීනි මම මේ විදිහට හුදිකලා වෙලා. බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂුව ඔකටත් හුදිකලා කියලා තමයි කියන්නේ. ඒ වුණාට කෙනෙක් තෘෂ්ණාවෙන් තොර නැත්තම් එයා තනි නෑ. එයා ඉන්නේ තෘෂ්ණාවත් එක්ක. තණ්හා ද්විතියෝ, තණ්හාව තමයි දිවෙන්න. අපි හැම කෙනෙක්ම වාසය කරන්නේ තණ්හාව දිවෙන්න කරගෙන. තනි ගමනක් නෙමෙයි මේක. තනි බවට පත් වෙන්නේ, එක්කෙනෙක් බවට පත් වෙන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච දවසටයි. එතකම්ම දෙන්නේ සමහරුන්ට නම් දෙන්නේ නෙමෙයි, සමහරුන්ට ඉන්නවා 1500ක්. ඇයි රේරුකාණී හඳුරන්ගේ පොතේ තියෙනවනේ කෙලිස් 1500ක්. සමහරුන්ට විශාල පරිවාර සේනාවක් ඉන්නවා. ඔව්, තණ්හාව, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, ක්‍රෝධේ, අහංකාරකම, එකට එක කිරීම, භය, ශෝකය, මේ සියලු පිරිවර සේනා ඇතුව තමයි ආ සංසාරේ යන්නේ. තනිව නෙමෙයි. තනි කියලා කියන මේ සියලුම දේන් වල නිදහස් වෙච්ච එක්කෙනා, තෘෂ්ණා රහිත එක්කෙනා, තනි එක්කෙනා. ඒක රත් ආන්නයා තමයි ඒක එක්කෙනෙක්. රත් ඒ එක්කෙනා තුල විතරයි ආ ඉන්නේ. සුන්දර බලන්න පුදුම දෙයක් මිනිස් ලෝකෙට අපිට දීපු මේ ධර්මයේ පුදුම දෙයක්. එක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ධර්මයේ කුච්චර ආශ්චර්යද කියන්නේ, තෘෂ්ණාවෙන් ආස කරන දේවල් වලින් සතුටු වෙවී ඉන්න මිනිසයාට ආසාව නැති කරන්නා වූ ධර්මය කියද්දී ඒ ධර්මයට ආස කරනවා. දැන් ආසාව තුල සතුටු වෙවී ඉන්න ජීවිතන අපිට තියෙන්නේ. එබඳු ජීවිත තියෙද්දී ආසාව දුරු කරන්නා වූ ධර්මය කියන එකට අපි අරවාහට වඩා ඒ ධර්මයට ආස කරනවානේ. මේක කියනවා තථාගත අච්චරය, තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය කියන මේ මිනිස්සු ඇවිස්සීලා කියනවා ඉන්නේ. මහණෙනි මිනිස්සු ඇවිස්සීලා ඉන්නේ. පේන්නේ නැද්ද ඔබට? හැමතැනම ඇවිස්සිච්ච ගම මිනිස්සු ඉන්නවා. සින්දු කියනවා, නටනවා, රණ්ඩු වදනවා, කෝලාහල කරනවා, පෙළපාලි යනවා. ඇවිස්සීලා ඉන්නේ මිනිස්සු. සංසිඳින්න ධර්මයක් කියනකොට අර ඇවිස්සිච්ච මිනිස්සු ඒ ඇවිස්සීලා අතහැරලා දාලා සංසිඳින ධර්මයට එනවා. මේක තථාගත ආචාර්යය, තථාගතයන් වහන්සේගේ ආචාර්යය. ලෝකෙ අල්ලගෙන සතුට වෙන ලෝකේ, උපාදානයෙන් සතුට වෙන ලෝකයේ තුල උපාදාන රහිත ධර්මයක් කියද්දී ආන්ගේ ධර්මයට සතුට වෙනවා. තථාගතයන් වහන්සේ පහළ වීමෙන් ලැබෙන ආශ්චර්ය දේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අනාගතය ගැන යා මවමව ඉන්නවා. අනාගතය කැමති එක්කිනා අනාගතයේ මවමව අනාගතය තුළ තමයි හැමතිස්සෙම යා වාසය කරන්නේ. නමුත් මේ සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනා අනාගතය පතන්නේ, අනාගතය තුළ යාගේ ආසාව පවත්වනවා කියලා එකක් නැහැ. අනාගතය තුළ පවත්න්න ආසාවක් සකස් කරන්නේ නෑ. එතකොට මං අනාගතේ මෙහෙම මෙහෙම සැප විඳිනවා, මං මෙහෙම මෙහෙම ඉන්නවා, මං මෙහෙම මෙහෙම හඳුන ගන්නවා, මං මෙවා මෙවා කරනවා, මං මේ විදිහේ සිතක් පවත්වනවා කියලා කතාවක් නෑ. අනාගතය සකස් වෙන්නේ නෑ. තත්ථ නන්දින්න සමන්වාණේති, ඒ කෙරෙහි අනාගතය කෙරෙහි ආසාව බැස ගන්න තියන්නේ. එහෙනම් ඊ අනාගතයේ හිත පිටවන්නේ නැත්තේ මොකද? අනාගතයත් මේ අතීතයට ගියා වගේම ඔව් අනිත්‍ය තත්ත්වයට පත්වලා යනවා. හොඳටම යා තේරුම් ගන්නවා. දැන් ධර්මයේ පැමිණිච්ච කෙනා හොඳටම තේරුම් ගන්නවා මේ සම්පූර්ණ මේ අතීත අනාගත වර්තමාන කතාව ලොක්කම තියෙන්නේ අනිත්‍ය මතනේ. මේ ලෝකේ එකක්වත් වෙනස් වෙන්නේ නැත්තම් අතීතය කියලා එකක් තියෙනවද? නැහැ. වෙනස් වෙලා අතීතයට යන නිසා තමයි වර්තමානයක් තියෙන්නේ. අනාගතය කියලා එකක් ඉන්නේ නැහැ වර්තමානයක් වෙනස් වෙන්නේ නැත්තම්. ඒ වර්තමානයක් වෙනස් වෙන්නේ නැත්තම් අතීතයකට යන්නේ නැහැ. එහෙමනම් හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? අනිත්‍ය ස්වභාවයමයි. මේ නිසා තමයි මේ ජීවිතේ අපිට මේ අපි කරන හැම දෙයක්ම අසම්පූර්ණයි. එකින් අපි වින්දනයක් හොයාගෙන යන ගමන අසම්පූර්ණ වෙලා තියෙන එකයි. සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තොත් විතරයි. වෙන කිසිම දෙයක් අපිට සම්පූර්ණ කරන්න බෑ. අසම්පූර්ණ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිත්තු ඌනෝ ලෝකෝ, ඌනෝ කිව්වේ අසම්පූර්ණයි. ඌණයි, අඩුයි. ඒ අඩුපාඩුව කියන එක සකස් වෙලා තියෙන්නේ අනිත්‍ය නිසා. ඉරිස දැන් ඔන්න අපේ ජීවිතේ, දැන් ඔබේ ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න. කුඩා අවදී ඉඳලා අපි සතුටක් ලබා ගන්න කියලා හිතාගෙන මොනතරම් දේවල් පස්සේ ගියාද? සතුටක් ලබා ගන්න මොනතරම් අපි ප්ලෑන් කළාද? සැලසුම් කරනවාද? එක එක දේවල්. නිදි නොලබා අපි කල්පනා කරපු වාර නැද්ද මේ සතුටක් ලබා ගන්න? වින්දනයක් වෙපොය. නමුත් අපි කවදාවත් ඒ යන ගමනේ ඒ හොයාගෙන ගියේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් අපි සම්පූර්ණ තෘප්තියටපත් වෙලා අපේ සිත සම්පූර්ණයෙන්ම පිපාසයේ නැති වෙලා ගියා වගේ. ඒක නැති වෙලා ගියාද? නැහනේ. ඉවරයක් නැහනේ. ඒ ඉවරයක් නැත්තේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. ඉවරයක් නැහැ. කවදාවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. කල්ප කෝටි ගාණක් වාරයක් ඉපදී ඉපදී මෙරි මෙරි ගියා. ආයුෂ මනුෂ්‍ය කල්පයක් ජීවත් වුණා. මේ මනසේ ස්වභාවය මේ විදිහමයි. මේ අරමුණු වල ස්වභාවය මේ විදිහමයි. මේ ආයතනයන්ගේ හයේ ස්වභාවයත් මේ විදිහමයි. කර්ම විපාක ඇතිවන ස්වභාවයත් මේ විදිහම. ඒ නිසා ආයුෂ කල්පයක් හිටියත් මේ විදිහටම තමයි අපිට මේ අනිත්‍ය ලෝකයක් තුල තමයි මේ සෑම දෙයක්ම තිබෙන්නේ. ඒ නිසා අනාගතය මවන්න යන්නේ. එයා දන්නව අනාගතය ගැන. දැන් බලන්න ඔබට කොච්චර බුද්ධියක් තියෙන්න ඕනද මෙහෙම කල්පනා කරන්නනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි තුන්වෙනි ගාථාව අපි කතා කළානේ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහයේ. එතකොට විද්වා කිව්ව ආරි සත්‍ය අවබෝධයට ආපු එක්කෙනා. ආරි සත්‍යයට අවබෝධයට ආපු එක්කෙනා වර්තමානයේ ධර්මයන්හි ඒ වර්තමාන ධර්ම තුල සකස් වෙච්ච දේවල් තුල අහු නොවි ඉන්නවා. වර්තමාන දේවල් තුල අහු වෙලා ඉන්නේ මෙහෙමයි කියනවා කෙනේ. වර්තමානයේ තුල පුතජ්ජන කිනාගේ ලක්ෂණය මොකද්ද? අරියාණං අව අදස්සාවි. ආරි ධර්මයේ ආර්යයන් වහන්සේලා අඳුනන් නැති ආරි ධර්මයට අදක්ෂ, ආරි ධර්මයෙන් නොහික්මුණු සත්පුරුෂයන්ව හඳුනන් නැති, සත්පුරුෂ ධර්මයට අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙන් නොහික්මෙන කෙනා රූපං අත්තතු සමනුපස්සති. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තමා කියලා බලන ඔන්න අහු වුණා. එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ තුල නෑ තමාව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන් හටගත්තු රූපයෙන් කියලා අහු වෙනවා. එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ තුල තමයි තමා ඉන්නේ කියලා අහු වෙනවා. එහෙම නැත්නම් තමා තුල තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූප තියෙන්නේ කියලා. ඒ රූප ගැන එහෙම රැවටෙන්නේ ඒ රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්තු බව දන්නේ නැති කෙනා. දැන් අපි වුණත් මේ ශරීරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්ම මේ සතර මහා ධාතුන්ගෙන් හට ආරම් පෝෂණය වෙන එකක් බව අපිට මේ ඇස් දෙකෙන් දැක්කත් අපේ නුවණසට වැහිලා තිබුණේ නැද්ද? වැහිලා නේ තිබුණේ. ඇස් දෙකෙන් පෙවුනට නුවණසට වැහිලා නුවණස විවෘත වෙනකන් ධම්මචක්කෝ ඇති වෙනකන් ධම්මස පහළ වෙනකන්ම මේක වැහිලා තියෙන්නේ. එතකොට ඒක තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. එයා එන්නේ ආත්ම දෘෂ්ටියට එන්නේ. එයා දන්නවා සතර මහා ධාතුන්ගේ මේක හට අරන් කියලා. එහෙම නැත්නම් වර්තමානීය අහු වෙනවා. වේදනං අත්තු සමනුපස්සති. තමන් විඳින දේවල් තමා කියලා ආත්මය කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ය කියලා දකිනවා. එහෙම නැත්නම් මේ තමාගේ ආත්මේ හදලා තියෙන්නේ විදීමෙන් කියලා දකිනවා. විදීම තුල ආත්මය තියෙනවා කියලා දකිනවා. එහෙම නැත්නම් ආත්මය තුල විදීම කියලා දකිනවා. නමුත් ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා ඒ පුතඥයන් එහෙම දකින්නේ. ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා කොහොමද දකින්නේ? මේම තමා වේදනාව තමාගේ ආත්මය කියලා දකින්නේ නැහැ. හේතුව මොකද? ආ යම් සැප විදීමක් යම් දුක් විඳීමක් යම් උපේක්ෂා විඳීමක් ඇද්ද ඒ සියල්ල ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය නැති වෙනකොට ඒ විඳීම නැති වෙනවා කියලා තමා තුළින් දැක්ක ගමන් අන්න ඇස පහල වුණා. අන්න නෝණින් ඒ කියන්නේ වෙනදා තමා තුළ නුදුටු දෙයක් එයා දැක්කා. මේ විදීම වෙනස් වෙනවා. අනිදාට ඒ කෙරෙහි තියෙන ආත්ම දෘෂ්ටියගේ නැතු යනවා. අසංහීරං. ඒ කියන්නේ මේ පැත්තට ඇදලා යන්නේ නැහැ. නැත්තම් තියෙන්නේ සංහීරං. ඇදලා යනවා. ඇදිලා යනවා. මම මාගේ මාගේ ආත්මය කියන එකටම ඇදිලා යනවා. ඇදිලා ගිය පෙක්කිනාට මේක මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ කියන එක තරහයි. මොකට කියනවද කියලා නෝහම. ඒ මොකද හේතුව? එයා ආස්වාදී විදිහින් අර ඇදිලා ගිහිල්ලා තියෙන ආත්ම දුසුතිය. අසෘත පුතඥයා. එහෙම නැත්නම් අසෘත පුතඥයා වෙනවා සංඥාවට, හඳුනා ගන්නා දෙයට. අවෙලා අසෘත පුතඥයා හිතනවා එක්ක සංඥාව ආත්මයයි. එක්ක සංඥාව සංඥාවෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා ආත්මය තුල තමයි සංඥාව තියෙන්නේ. ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා හිතන්නේ ආර්ය ශ්‍රාවකයා දන්නවා රූපේ හඳුනාගත්තත්, විදීම හඳුනාගත්තත්, සංඥාව හඳුනාගත්ත, රූපේ හඳුනාගත්තත්, ශබ්ද හඳුනාගත්තත්, ගන්ධ සුවඳ හඳුනාගත්තත්, රස හඳුනාගත්තත්, ස්පර්ශ හඳුනාගත්තත්, අරමුණු හඳුනාගත්තත්, මේ හැඳිනීම් සෑම එකක්ම හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශي වෙනස් වෙනකොට මේ හඳුනා ගන්නාදේ වෙනස් වෙන බව, ස්පර්ශය නැති වෙද්දී හඳුනා ගන්නාදී නැති වී යන බව දන්නා ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා අසංගීරං. ආන්නේ ඒකට ඇදී නොයා ඉන්නවා. ඇදී නොයා ඉන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන සංස්කාර වලටත් විඥාන වලටත් එය ඇදිලා යන්නේ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා. නමුත් පුතඥයා ඒවට ඇදිලා යනවා. පුතඥයා රූපේට ඇදිලා යනවා. මමය ආත්මය කියලා ආත්ම දෘෂ්ටියෙන් රූපයට ඇදිලා යනවා. විඳීමට ඇදිලා යනවා. සංඥාවට ඇදිලා යනවා. සංස්කාරයට ඇදිලා යනවා. විඥාණයට ඇදිලා යනවා. ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා එහෙම නැහැ. ඒ මොකද? යන් ශ්‍රුතවත්. ශ්‍රුතවත් කියන්නේ ශ්‍රවණේනිපි කතං හෝති. ශ්‍රවණින් කළ යුතු දේ කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණයෙන් නිගන්නේ. ඒ ශ්‍රවණයේ තුලින් අපි අහලා තිබුණ නැත්නම් මේ කයේ යථා ස්වභාවය ගැන අපි අහලා තිබුණ නැත්නම් මේ වේදනාව විඳීම හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා අපි අහලා තිබුණ නැත්නම් මේ සංඥාව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා අපි අහලා තිබුණ නැත්නම් මේ සංස්කාර හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා අපි අහලා තිබුණ නැත්නම් මේ විඥාණය හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා නාම රූප පත්‍යෙන් කියලා අපි අහලා තිබුණේ නැත්නම් අපි ස්පර්ශය කියන්නේ මොකද්ද? නාම රූප කියන්නේ මොකද්ද කියලා අහලා තිබුණේ නැත්නම් අපි කවදාවත් අපතුල නූණින් විමසීම කියන එක දිනු කරන්න අවස්ථාවක් ලැබෙනවද? අර ධර්මයේ ඇසීමෙන් තමයි බුද්ධිමත් එක්කනා තුල නූණින් විමසීම ඇතිවන්නේ. ඒ කියන්නේ දැන් නූණින් විමසීම කියන එක උපතින් ගේන්න ඕන එකක්. ඒක අර පස්සේ කෑලි හයි කරනවා වගේ කරන්න බෑ. දැන් අපි ඇස් පෙනිල්ල උපතින් ගෙන අපි කන්නේ තියෙන්නේ. කන් ඇහිල්ල, නාසයෙන් ආග්‍රහණය කිරීම, දිවෙන් රස විඳීම, කයින් පහස දැනීම, මනසින් සිටීම උපතින් ගෙනල්ලා තියෙන්නේ. නුවණින් විමසීමත් උපතින් ගේන්න ඕනේ. උපතින් ගේන නුවණින් විමසීම මේ කාටවත් වැහිච්ච එකක් නොවේ. ඒක තමන් තුළ තියෙන දෙයක්. එතකොට එහෙම නුවණින් විමසද්දි තමයි යාගේ හිතේ ශ්‍රද්ධාව ඇතිවන්නේ. ඊට පස්සේ ශ්‍රද්ධාව ඇහැ වගේ එකක්. දැන් ඇහැ අපි මේ එක තැනම තියාගෙන දින්නේ හොල්ලන්නේ නැතුව කලු ඉංග්‍රියාව. එහෙම එක තැන තියන් දින්නේ. ඒක වැඩ කරනවා. එතකොට දැන් අපිට මේ පේන්නේ. එක තැන තිබ්බොත් ඔක්කොම වැඩ කරන්න නැතු යනවා. ඔක්කොම වැඩ කරන්නේ නැතුව යන්නේ දෙක තැන තියෙන එක. බඩුවක් වුණොත් එහෙමයි නේද? පාවිච්චි වෙන්නේ නැත්තම් නිකම්ම දිරල යන්නේ නැද්ද? පාවිච්චි වෙනකොට නේද ඒක පරිස්සමෙන් පාවිච්චි කළොත් එතකොට තමයි ඒක ටිකක් පවතින්නේ. මේ වගේ මේ ඇහැ කියන එක මේ ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක් වුණොත් දැන් ඇහැ ඉන්ද්‍රියක්. ඇහැ පාවිච්චි කරන ආහාර උනෝ එහාට මෙහාට හරිනවා බලනවා මේ ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. අන්න ඒ වගේ ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක් වුණොත් ඉන්ද්‍රියක් වෙන්නේ ආකාරවති ශ්‍රද්ධාව තමයි. අනි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙන්නේ. මේක ඉන්ද්‍රියක් වෙච්ච එක මේක අභ්‍යන්තරේ වැඩ කරනවා. කාටවත් එක නවත්තන්න බෑ. ඇයි නුවණින් විමසීම යාතුල තියෙනකන් සිහිය පොඩ පොඩ හරි යාතුල තියෙනකන් යාතුල ඒ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඒක නැති කරන්න බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඔන්න ඔය විදිහට තමයි කියනවා සක්කාදිට්ඨි නිදහස් වීම මත තමයි කියනවා වර්තමානයේ ඒ ඒ දේ නුවණින් විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් ඒ ಉದ್ದೇಶය කියන්නේ මේ විභංගේ දැන් වෙන විස්තර කළා උන්වහන්සේ පෙන්වා දුන්නා. ඊට පස්සේ තියෙන ඊළඟ එක බලන්න කොච්චර ලස්සනද කියලා. අජීව කිච්ඡං ආතප්පං වීරිය කිරීම කියන එක මේ වැඩේ කරන්න අජ්ජේව අදම කෝජඤ්ඤා මරණං සිවේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝායස තියෙන දෙවිවරුන්ටත් උගන්වනවා අදම කරපං කියලා. දැන් බලන්න මිනිස් ලෝක නොපෙනෙන ලෝකයට කල් දැම්මනේ. දැන් හරි යමුති මේක දැන් මේ ගෞතම බුද්ධ ශාසනය මේ විදිහට ආවෝද කරගන්න කිව්වන් පස්සේ සමහරුන්ට මේක මහා පුදුම සහගත අකමැත්තක් තියෙනවා. දැන් ඔන්න සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළානේ මේ මේක හරියට පුරුදු කළොත් 7 අවුරුද්දේ ඉඳලා දවස් 7 දක්වා මේක පුළුවන් කියලා. ඉතින් මම කිව්වා මම මගේ පොතේ ලිව්වා ඒ අමානුෂ්‍ය බොහෝ දුර නොවේ. මේකට අකමැති ඒ නමට අකමැති කොටින්ම. ඒ පොත කියවුලත් නෙමෙයි. ආ අන්න කියනවා ඥානানন্দ. ඒ අමාන නිවන්සුව බොහෝ දුර නොවේලු. ඒ කියන්නේ මේ අමුතියෙන් ඔන්න ඒක ලංකොල්ල දෙනවා අන්න. ඒ මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් නෝණින් විමසන් නැති තාක් නෝණින් විමසලා තේරුම් නොගන්නා තාක් ශ්‍රද්ධාව කියන එක අහලකට එන්නේ. ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව මත තමයි සම්පූර්ණ මේක නුවණින් විමසීමයි ශ්‍රද්ධාවයි මත. ඒ නිසා අපි දැන් ඒ ගාථා ටික අපිත් කියමු. මා කියවම කියන්නේ සාදු අතීතං නං වා ගමෙය්‍ය නප්පටිකං කේ අනාගතං යදතීතං පහීනන්තං අප්පතංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං තං වේ භද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති. සාදු සාදු. පින්වත්නි අපටද මේ ගෞතම බුදු සසුනේම ඒ නිකලෙස් හුදකලාවේ ඇලුණු සුන්දර හුදකලාව අත්විඳින්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.